ගිනිඅවි ආක්‍රමණයට අයිති වෙන්නේ වරායක් හෝ ගුවන් තොටුපළක් තුලින් ලංකාවට ගෙනහැල්ලා ඊට පස්සේ ලංකා රේගෝ විසින් පරීක්ෂණයට භාජනය කළා ලියාපදිංචි කරන ලද අවියක් පමණයි ගිනිඅවි ආක්‍රමණයට ඇතුළත් වෙන්නේ කියලා. මෙම කිසිම අවියක් ලංකාව භූමියට රේගුව හරහා රැගෙන ආවේ නැහැ.